නුඹ වනසාවි. එතකොට උඹ මැරිලා යාවි. එක්ක නුඹ මාරාන්තික වේදනා විඳවාවි. දැන් උඹ කැමති දෙයක් කරපන් කියනවා. දැන් සැප කැමති දුක අකමැති කෙනාගේ අතට මෙහෙම සර්පයෝ ටික දුන්නහම ඔය විස්තරය කියලා එයා මොකද කරන්න ඕන? සර්පයෝ අතහැරලා එයා දුවන්න පටන් ගත්තා. එයා දුවන්න පටන් ගත්තා මේ සර්පයින්ගෙන් බේරෙන්න. දුවගෙන දුවගෙන යද්දී මොන්න මෙයාට තව පණිවිඩයක් ආවා. පණිවිඩය මොකද්ද? උඹට දුවල බේරෙන්න බෑ. බේටි පිටිපස්සෙන් වදකයෝ පස් දෙනෙක් පන්නගෙන එනවා. ඉඩ ලැබිච්ච ගමන් උඹව විනාශ කරන්නම් කියලා වදකයෝ පස් දෙනෙක් පන්නගෙන එනවා. දැන් මෙයාගේ බය කලින් තිබිච්ච බය අඩු වුණාද වැඩි වුණාද? ඔව්, දැන් මෙයාට අනතුරු දෙකයි. සර්පයින්ින් බේරෙන්න තමයි දිව්වේ. දුවනකට දුවල බේරෙන්න බෑ. ඇයි? පිටිපස්සෙන් පන්නාගෙන එනවා වදකියු පස් දෙනෙක්. දැන් මෙයාගේ බිහිතිය වැඩි වුණා. තැති ගැනීම වැඩි වුණා. ආයෙ දුවන්න පටන් ගත්තා. දුවන්න පටන් ගන්නකොට මෙයාට කියනවා, උඹට එහෙම දුවල බේරෙන්න බෑ. උඹේ ඇතුලේ හැසිරෙන්න, අභ්‍යන්තරේ හැසිරෙන වදකෙක් කඩුවක් ඔසවාගෙන උඹ පිටිපස්සෙන් එනවා. ඒ වදකයා එන්නේ ඉඩ ලැබිච්ච ගමන් උඹේ හිස ගසා දමන්නම් කියලා. පුළුවන් නම් බේරියන්. දැන් මෙයාගේ බිය වැඩි වුණාද අඩු වුණාද? ඔව්, දැන් මෙයාට බිය කීයක්ද? තුනක්. සර්පයෝ ටික හම්බ වුණා. ඒ උන් ටික ඇතැල්ලා දුවන්න පටන් ගත්තාම වදකයෝ පස් දෙනෙක් පන්නන්න පටන් ගත්තා. ඒකට බිය වෙලා දුවන්න පටන් ගත්තාම ඔව්, අභ්‍යන්තරයෙන් හැසිරෙන තව වදකේ පන්නගෙන එන්න පටන් ගත්තා. දැන් බේරෙන්න හිතාගෙන දූගෙන දූගෙන දූගෙන ගියා. දැන් ගියේ කොහෙද? ගමකට. පාළු ගමකට ගියා. දැන් පාළු ගමේ ගෙවල් තියෙනවා. මෙයා පිහිටක් හොයාගෙන මොකද කළේ? ගෙවල් වලට රිංගුවා. රිංගල බැලුනම් ගෙදර කවුරුත් නෑ. හැබැයි තියෙන භාජන තියෙනවා. හැලිවලන් තියෙනවා හොඳට වැහුම් වහලා. අල්මාරි තියෙනවා හොඳට වහලා. දැන් මේ ගෙදරක කෙනෙක් ඉන්න ලකුණු තමයි හැමතැනම තියෙන්නේ. මෙයා බැලුව කවුරුවත් ඉන්නවද? මේ ඉන්නවනම් ඉතින් බත් වෙලා වෑංජන හදලා මොනවද තියෙනවානේ. බැලුව වැහුම් ඇරලා බලද්දි මොකෝවත් නැහැ. කබඩ් ඇරලා බැලුවා මොකෝවත් නැහැ. එහෙනම් මේ ගෙදර කවුරුවත් නැහැ. මෙයා ආරක්ෂාවට ඊළඟ ගෙදරට දිව්වා. ඒ ගෙදරත් නැහැ. එතකොට එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ කවුරුවත් නැති පාළු ගෙවල් වලට. දැන් මෙයා රිංගන්නේ. එතකොට මෙයාට ආරංචියක් එනවා. දැන් මං පහරන මේ ගම් පහරන ගෙවල් මංකොල්ල ගන්න සොරු ඉන්නවා. දැන් සොරු මේ ගෙවල් වලට කඩාගෙන වදිද්දි උඹ හිටියොත් මෙතන නුඹ තමයි අහුවෙන්නේ. පුළුවන් නම් බේරියා. දැන් එතකොට මෙයාට මේ ආරක්ෂාවක් ගන්න තැනක් නැහැ. මෙයා ආයේ දුවන්න පටන් ගත්තා. එතකොට දැන් මෙයාට බය කීයක්ද? සර්පයින්ගෙන් බය වුණා. බය වෙලා දුවන්න පටන් ගත්තා. දුවනකොට වදකයෝ පස් දෙනි පස්සෙන් පන්නනවා. දුවන්න පටන් ගත්තා. අභ්‍යන්තර වදකෙක් පස්සෙන් පන්නනවා කඩුවක් ඔසවාගෙන. දුවන්න පටන් ගත්තා. හිස් ගෙවල් වලට මෙයා රිංගු ආරක්ෂාවකට. අන්තිමේදී බැලින්නම් ඔව් ගම් පහරන හොරුන්ට අහුවෙන ගීවල්. අන්තිමේදී මෙයා දුවල ගිහිල්ලා නැවතුණා.

මනුෂ්‍යයන් රෝහලකට ගිහිල්ලා බලන්න කෑ ගහන කෑ ගහිල්ල නගන අඳුන සර්පිය දෂ්ට කළා වගේ තමයි. ඉතින් ඒ දැන් ඒ කයම නෙමෙයි මේ තියෙන්නේ. මේ කයටත් ඒකෙමමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේක අවබෝධ කරන්න කිව්වා. අවබෝධ කරන්න කිව්වා. අවබෝධ කරන්න කිව්වා සර්පේව හතර දිනක් වගේ කියලා. මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සර්පේව හතර දිනක් වගේ කියලා අවබෝධ කරන්න කිව්වා. අපිට තියෙන අභියෝගෙත් ඒකමයි. මොකද අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ කරන්න කියලා කියනවා හැබැයි. නමුත් අවබෝධ වෙන්නේ අපිට හිතෙන්නේම ඔන්න ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්ක ගමන් ලස්සන සර්පයා. දැන් අපිට හිතෙන්නේ කොහොමද? ශා ලස්සන. එකපාරට අමුතුන් හිතන්න දෙයක් නැහැ. අමුතු හිතන්න දෙයක් නැහැ. එකපාරට අපිට හිතෙනවා ශා ලස්සන. ශා හෙඩ් හිතෙනවා. එහෙනම් ඒකෙන් තේරුම මොකද? අපේ හිතේ පිටලා තියෙන්නේ ලස්සනයි, හැඩයි, සුන්දරයි, මිහිරි. මේව තමයි හිතේ තියෙන්නේ. ඒතර ඒ වගේ එකක් කවුරුරි නිකම්ම කියනකට මේ හිතේ තියෙන එකට ඒක ගැළපෙලා යන්නේ නැද්ද? ගැළපෙලා යනවා. දැන් මුල් කාලේ මම මේ අසුබ භාවනා හැම කරද්දී හරියට තරහ ගියා මිනිසුන්ට. හප්පා කියන්න එපා කිව්වා. පොඩි ළමයින්ට ඇහෙන්නවත් දෙන්න එපා කිව්වා. ඇයි මේ ඇත්ත සත්‍යය පෙනෙද්දී මේ ජීවිතේ කඩා කප්පල් වෙයි, කඩාගෙන වැටෙයි කියලා තමයි බොරුවෙන් සතුටු වෙන කෙනා හිතන්නේ. ඒකයි ඒකේ තේරුම. නමුත් ඇත්ත වශයෙන්ම ජීවිතේ කඩාගෙන වැටෙන්නේ නැත්තේ ඇත්ත පෙනෙන ජීවිතය තුළ විතරයි. ඒක දන්නේ නැහැ. ඉතින් මුල් කාලේ මට මතකයි මම ওই අසුබ භාවනාව ගැන කියද්දි සමහරකුව මෙහෙමයි ගිහි ජීවිතේ කලකිරීවි, විපා වේවි, ඊළඟට මේ ලෞකික ජීවිතය අත්හරීවි. එංගුව බය වෙන්න එපා, කිසිසේත්ම බය වෙන්න එපා කිව්වා. එහෙම වෙන්නේ නෑ කිව්වා. ඇයි? ප්‍රඥාව දියුණු වෙන තුරු අපි මලමිනී ගොඩක් උඩ හිටියත් එහෙම කලකිරින්නේ නෑ. එහෙම කලකිරිනවා නම් මේ ඉස්සලාම කලකිරින්න ඕනේ මේ වෛද්‍යවරු. ඊළඟට ඒ රෝහල් වල සාතු සප්පායම් කරන අය, ඊළඟට මේ යුද භූමිය වල මලමිනි එකතු කරන මලමිනි කර ගහගෙන යන අය, එහෙම වෙනවද? කලකිරින්නේ නැහැ. ඊළඟට මේ මලමිනි කපන අය කලකිරිනවද? එහෙම කලකිරින්නේ නැහැ. කලකිරින්නේ නම් ඊට අනුකූල වූ අවබෝධයක් ජීවිතයට ඇති වෙන්න ඕනේ. ඒ අවබෝධය තුළ විතරමයි ජීවිතේ කලකිරෙන්නේ. කලකිරෙන්නේ නම් එච්චර ඕනේ නෑ. ඔබටම ඔබම තේරුම් ගන්න ඔබව. සමහර අවස්ථාවල ඔබ දැන් හැමදාම වෙලාවට වැසිකිලි යනවා කියලා එකක් අපේ ජීවිතේ නෑනේ. ඔබටම උහුල ගන්න බැරි ගඳක් ඔබේ මල පහවලින් එන්නේ නැද්ද? ඒකනේ මේ ශරීරේ තියෙන්නේ. ඔබටම උහුල ගන්න බැරි දහඩියක් මේ ශරීරෙන් එන්නේ නැද්ද? සමහරට ඔබට හරියටම නියම විදියට දත් මදින් බැරුණොත් ඔබට මුහුල ගන්න බැරි ගඳක් මේ කටින් එන්නේ නැද්ද? එනවනේ. ඉතින් මේක මේ අමුතුන් සාකේකාර වෙන්න ඕනේද? අමුතුන් පොත් බලන්න ඕනේද? එහෙම අත්දැකීමෙන් තමයි අපි මේ ශාරීරිය ගැන ඇත්ත කතා කරන්න අකමැති. නමුත් ඒක අපි කිව්වත් නැතත් කතා කළත් නැතත් තියෙනවා. දැන් එක දවසක් මට එක තරුණිය කිව්වා ස්වාමීන් වහන්සේ අනිත්‍යයි කියලා කියනකොට මම කැමති නැහැ කිව්වා. මොකද එහෙනම් නිට්ටය කියලා හිතාගන්න කිව්වා. ඒතර නිට්ටය කියලා හිතාගන්නවා මිසක් නිට්ටය දෙයක් ඒ වගේ දැන් මේකේ අසුබයි කියලා කියනකොට කැමති නැත්තම් කරන්න තියෙන මොකද්ද? සුවඳයි කියලා හිතාගන්න. ඒතර ගඳ ගහද්දිත් හිතන්නේ එහෙනම් සුවඳයි කියලා. කොච්චර සුවඳයි ලස්සනයි කියක අපි බැලුවත් අපිට බලන්න තියෙන්නේ එක්ක කේස් එක්ක ලොම්, එක්ක නියපොතු, එක්ක දත්, එක්ක සම, එක්ක මාස්, එක්ක නහරවැල්, එක්ක ඇට, එක්ක ඇට මිදුළු, එක්ක වකුගඩු. මේ වගේ දේවල් මිසක් වෙන දෙයක් හම්බ වෙන්නේ හැබැයි ඒක බලන්නේ කවුද? ඒක බලන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය අහපු ශ්‍රාවකයා විතරයි. අනිත් එක්කෙනාට පේන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම බලන්න. එහෙම බලද්දී ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. අන්න ඒකයි. ඒ විදිහට අපි නුවණින් සිහි කළොත් යම් කිසි ප්‍රමාණයකට මේ කය ගැන, මේ සතර මා ධාතුන් ගැන අවබෝධයක් ඇති කරගන්න ඊ දැක්ම උපකාර වෙයි. හැබැයි ඉතින් අපි නුවණින් විමසන විදිහට තමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ මීට වඩා වෙනස් විදියක්. අපිට ඇත්තට පේන එකට වඩා හිතේ පේන්නේ වෙනස් විදියක්. දැන් පින්වතුනි, අපි ඒක තේරුම දැන් ඇහෙන් රූපයක් බලද්දී, දැන් ඇහි රූපයේ විඥානය එකතු වෙනවනේ. කණින් ශබ්දයක් අහද්දී කණේ ශබ්දයයි විඥානය එකතු වෙනවා. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දී නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. දිවෙන් රස විඳිද්දී දිවේ රසයයි විඥානය එකතු වෙනවා. කයින් පහස විඳිද්දී කයේ පහසයි විඥානය එකතු වෙනවා. මනසින් අරමුණු විඳිද්දී මනසේ අරමුණේ විඥානය එකතු වෙනවා. මෙහෙම එකතු වෙනවා නම් විඥානය කියන්නේ මොකද්ද? මායාවක්. මායාකාරී. මායාකාරීකගේ මායා දක්වීමක් වගේ එකක් විඥානයේ ක්‍රියාකාරීත්වය. එතන මේ විඥාකාරය ඉන්නේ කොහේද? ඇහිනේ. ඇහෙන් රූපය බලන එකට විඥාකාරීක එක ඉන්නේ යා. කනින් ශබ්දහද්දි විඥාකාරය ඇහි කනේනේ. නාසයෙන් ආග්‍රහණය කරද්දී මායාකාරය නාසී ඉන්නවා. දිවෙන් රස විඳිද්දි මායාකාරය දිවේ ඉන්නවා. කයින් පහස ලබද්දි මායාකාරය කයේ ඉන්නවා. මනසෙන් අරමුණු හිතද්දි මායාකාරය මනසෙ ඉන්න. ඒකයි අපිට මේක යථාර්ථයක් කරා යන්න දුෂ්කර. ඇයි? ඒකෙන් වෙන මේකක් මවලා දෙනවා මෙහි විඳවද්දි. එහෙමනේ මේක තියෙන්නේ. මේ විඳෝ විඳෝ අපි වෙන එකක් මවා ගන්නවා හැමදේම සම්බන්ධයෙන්ම. ඒ නිසා පිංගුතුනි මේ සතර මා ධාතුන්ගේ ආස්වාදයක් තියෙනවා. හැබැයි නමුත් ඊට වඩා තියෙනවා. ඔව්, ආදී අනිත්‍ය නිසා හට ගන්න දේවල් ඊට වඩා තියෙනවා. නමුත් අර ආස්වාදය මුල් කරගෙන මායාකාරී විඥානීය ක්‍රියාකාරීත්වයෙන් මවලා දෙන දෙයට අපි වසඟ වෙනවා මේ කයටත් වඩා. එහෙනම් කයටත් වඩා වසඟ ඉන්න මොකේද අපි? හිතටයි. හිතට තමයි අපි වසඟ වෙන්නේ. වසඟ වෙලා අපි මේ භෞතිකව ලබා ගන්න බැරි දේවල් ඔක්කොම හිතෙන් මවනවා. මව මව ආස්වාදයක් විඳින්න කල්පනා කරනවා. ඉවර වීමක් නැහැ. ඇතිවීමක් නැහැ. ඇතිවීමක් නැහැ. ඉවර වීමක් නැහැ. එතකොට අපිට මේකෙන් තේරෙනම අවබෝධ කරන තුරු අවබෝධ කරන අතුරුම මේ අපේ ජීවිතය තුළ තියෙන අවුලමයි. ඉතින් සතර මහා ධාතු සර්පිය හතර දිනක් හැටියට බලන්න කිව්වා. දැන් අපි ළඟ මේ සර්පිය හතර දිනාට අපි සාතු සප්පායම් කරගෙන අපි ඉන්නවා. අපි අවබෝධ කරගත්තු දවසට එක දවසක් මට මතකයි, ඒ ශ්‍රාවණහසිගේ නම මට නිච්චියටම මතක නැහැ, නාරද වගේ රහතන් වහන්සේ නමක් මේ ක්‍රමයේ තියෙන්නේ. විසගෝරු සර්පෙක් දෂ්ට කරනවා. දෂ්ට කරාම මේ රහතන් වහන්සේ කියනවා අනිස් ස්වාමීන් වහන්සේලාට, අනේ ආයුතුන් වහන්ස, මේ බොල් වීමිටක් විසිර යනවා වගේ මේ ශරීරය විසිර යන්න කලින් ඉක්මනට ගිහලා පිළිගන්නේ තියන්න කියනවා මේ ඇඟ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේව අරගෙන ගිහිල්ලා පිළිකන්නේ තැම්පත් කරනවා. ටික වෙලාවකින් උන්වහන්සේ පිරුණම් පානවා. ඒකේ තියෙන බොල් මිටක් විසිර ගියා වගේ මේ ශරීරේ බිඳුණා කියලා. එතකොට බලන්න මේ ශරීරය දිහා බැලුවේ මේ පිටස්තර දෙයක් දිහා බලනවා වගේ. බලන්නේ කොයිතරම් අවබෝධයක්ද කියලා. දැන් අපි හැමදෙස්සෙම බලන්නේ එහෙමද? අපි බලන්නේ අපිට අයිති, අපිට පවරලා දීපු අපේ නිජ භූමිය හැටියට බලන්නේ අපි. ඒතකොට ශරීරේ ඇති වෙනකොට ඒ වගේ දේවල් අපි මේක පිටස්තර දෙයක්. අපි පරිහරණය කරන මේක බාහිර දෙයක් කියලා අපිට අවබෝධ වෙන්නේ. ඒ නිසා තමයි මිනිස්යන් තුළ කායික වශයෙන් දුක් වේදනා හටගන්නකොට ඊහා ඊරතර දුක් වේදනා මානසිකව හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදකේ පස් දිනේ පන්නගෙන එනවා. දැන් මේකෙන් දුවන්න නම් මේක අත්තරින්න ඕනේ. නමුත් පස්සෙන් මේක අත්තරලා දුවද්දි එකපාරට බේරෙන්න විදියක් නැහැ. වදකේ පස් දිනේකුත් පන්නගෙන එනවා. එතන වදකේ පස් දිනා කිව්වේ පංච උපාදානස්කන්ධයයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදාන. මේ වදකියෝ වගේ කියන ජීවිතේ ආක්‍රමණය කරන්නේ. වදකියෝ වගේ රූප උපාදානස්කන්ධේ වදකියෝ වගේ කියන කය වදකියෝ පන්නනගෙන ඉනවා වගේ බාහිර කයත් එහෙමයි, තමාගේ කයත් එහෙමයි. වදකේ පන්නගෙන ඉනවා වගේ පන්නන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන එකයි මේ ධර්මයේ හැසිරෙන කෙනාට හැම තිස්සෙම මේ උන්වහන්සේ උපමා කරන දේශනා කරන ධර්මයේ උපමා වලින්ම කල්පනා කරන්න ඕනේ, විමසන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි යාට ටික ටික තේරෙන්නේ ආ මේක මෙහෙම එකක් නෙන්නම් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ වඩන්න කියපු තැන සිහිය දිනු කරන්න කියලා තියෙන්නේ මේ විදිහට. නැත්තම් අපේ හිත දැන් අපි ගත්තොත් ලස්සන දෙයක් අපේ හිත වසඟ කරනවා නම් මං කිව්වේ ලස්සනයි, මිහිරි, සුවඳයි මේවට අපි අමුතුවෙන්ම හිත පහදව ගන්න දෙයක් නැහැ. අපේ හිත සම්පූර්ණයෙන් ඒකට ඇලීලා තියෙනවා. දැන් අපි පාරේ යද්දි ලස්සන කෙනෙක් දැක්කොත් ඔළුව හැරිනවා කියන එක අපි හිතලා කරන එකක් නෑ. නිකම්ම හිත හැරෙනවා, ඔළුව හැරෙනවා. මිහිරි හඬක් ඇහුනොත් අර ඔක්කොම කතා කර කර ඉන්නවට වඩා හිත එතනට යනවා. සුවඳක් දැනුනොත් අර ඔක්කොටම වඩා එතනට හිත එහෙම වෙන්නේ නැද්ද? හාන්, එතකොට බලන්න අපේ හිත කොයිතරම් මේ ආශ කරන දේ සම්බන්ධයෙන් මොනතරම් ඇවිස්සීමකින්ද තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතර සතිපට්ඨානයේ සිය දිනු කරන්න ඕනේ කෙනා ආංගේකට යටත් වෙන්නේ නැතුව ඉන්න ඕනේ. උපමාවට තියෙන්නේ කොහොමද? තෙල් කලයක් ඔළුවේ තියාගෙන මිනිහෙක් කරනවා කටවට පුරවපු. පිටිපස්සෙන් එක්කෙනෙක් එනවා, හැබැයි උඹ තෙල් කලේ අරගෙන යන්න. හැබැයි තෙල් බින්දුවක් හරි ඉහිරෙව්වොත් මේ කඩුවෙන් පහර දෙනවා. දැන් මෙයා යනවා. දැන් මෙයා සන්තෝෂී වෙන්න කැමති කෙනෙක් කියන්නේ. මෙයා යනකොට පාරයිනේ නටනවා. ජනපද කල්යاني ආශ්චර්ය නටන පාරායිනි ඕන්න ඇහෙනවා ගෙජ්ජි හෙල්ලෙනවා. එතකොට ඔව් ඩොල්ක ගහනවා ඇහෙනවා, සර්පිනා ඇහෙනවා. ඔව් එයා ගැන දැන් ආශ්චර්ය ගැන ඕන්න කියනවා ඇහෙනවා එකේවා. දැන් ඕන්න නටනවා. දැන් එතකොට දැන් මෙයා මෙහෙම යනවා. දැන් මෙයාට අභියෝගයක් තියෙනවා. මොකක්ද අභියෝගය? තෙල් කලේ බින්දුවක්වත් හලන් නැතුව ඉන්න ඕනේ. නමුත් එකපාරට මෙයාගේ හිතට එනවා මොකද්ද? ආ ආචාර්ය නටනවා. එතකොට මෙයාගේ හිතේම ඇවෙන්නේ නැද්ද ඒක? කනෙන් ඇහෙන ශබ්දයට හිතේ මේක මැවෙනවා. දැන් මම ජනපද කල්යාණි කියන ඔබේ හිතේ ඔක මැවෙන්නේ නැහැ. ආචාර්ය නටනවා කියපගම ඔබේ හිතේ මැවුනේ නැද්ද? මැවුණා. හිතේ මැවෙනවා ආචාර්ය නටනවා. දැන් මෙයා හිතේ මෑනවා. එතකොට මෙයාගේ හිතේ එකපාරටම ඔළුව හරවන්න දෙයක් නැහැ. හැර වෙනවා. ඒ වගේ අවස්ථාවක් එයා හිතලා පාලනය කරනවා නම් නෑ නෑ නෑ මට ඕනේ නැහැ කියලා. අන්න එතන තමයි ජය ගන්න ඕනේ වීරිය තියෙන්නේ. ඒ එහෙම තමයි ලෝකෙ ජය අරගෙන තියෙන්නේ. නෝනින් කල්පනා කරලා අවබෝධ කරලා තමයි එහෙම ජය අරගෙන තියෙන්නේ. ඒ වගේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මාළු යම ගිලිනවට වඩා වේගෙන් නෙමෙයි අපි අරමුණු ගිලින්නේ. ඊට පස්සේම අපි ඒව නිසාම අපේ හිත කැළඹිලා ගිහිල්ලා, ඒව නිසාම අපි මානසිකව පීඩා විඳ විඳ

පැහැර ගන්නවා. ඊට පස්සේ ආස්වාදීන කෙනෙක් නෙමෙයි, අර විඳීමට අනුව හැසිරෙන කෙනෙක්. හිතට එනවා සිටිවිලි, සිටිවිලිලත් ඕක තියෙන. ඉතින් මේ ගැන අවබෝධයකින් අපි ඉන්න ඕනේ වද කිව් වගේ මේ විඳීම් කියලා. ඊළඟට පින්වතුනි සංඥාව, සංඥා උපාදානස්කන්ධයේ වදකෙක් වගේ කිව්වා. සංඥා උපාදානස්කන්ධය, සංඥාව කිව්වේ මිරිඟුව වගේ එකක් නේ. මිරිඟුව ඔබ දැකලා තියෙනව නේද? මිරිඟුව තිබෙන්නේ සෙලවි සෙලවිද නිකන්ද? නිරන්තර චලනයක් මිරිඟුවේ දකින්න තියෙනවා. මේ වගේ තමයි පින්වතුනි මේ ඇස තිබෙන්නේ සෙලවි සෙලවි. ඇහැට පේන රූප තිබෙන්නේ නිරන්තර චලනයකට හසු වෙලා. විඥානයේ තිබෙන්නේ නිරන්තර චලනයකට හසු වෙලා. මේ තුන එකතු වෙන ස්පර්ශය තිබෙන්නේ නිරන්තර චලනයකට හසු වෙලා. ඒකෙන් යමක් හඳුනා ගන්නවද? එතන තිබෙන්නේ නිරන්තර චලනයක්. මේ සෙලවි සෙලවි තිබෙන සංඥා වදකෙක් වගේ ජීවිතයට බලපෑම් කරනවා. දැන් අපි අහින් දැකපු රූප, රූප සංඥා. එතකොට කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණාම ඇති වෙනවා ශබ්ද සංඥා. නාසයයි ගන්ධ සුවඳයි විඥානයයි එකතු වුණාම ඇති වෙනවා ගන්ධ සංඥා. දිවයි රසයයි විඥානයයි එකතු වුණාම ඇති වෙනවා රස සංඥා. කයයි පහසයි විඥානයයි එකතු වුණාම ඇති වෙනවා ස්පර්ශ සංඥා. මනසයි අරමුණුයි විඥානයයි එකතු වුණාම ඇති වෙනවා අරමුණු කෙරෙහි සංඥා. අඳුන ගන්නවා. ඉතින් මේ අඳුනගත්තු දේවල් මේවෙන් නිමේද පින්වතුනි අපිට මේ ධර්මාර්ගයන්ට බාධා වෙලා තියෙන ඕවා නෙමෙයිද? ඒව නෙමෙයි හිත ඇතුලේ හක්කොලම් කරන්නේ. මේ ඇතුලේ ඔක්කොම කලබවනවානේ, පටලවනවානේ. අපිට ඒක අරමුණක ආර්ය අෂ්ටාංගික මාර්ගයන්ට අපිට කොච්චර ඕනකම තිබුණත් මේ රූපේ විසින් අපිට බාධා කරන්නේ නැද්ද? මේ විඳීම අපිට බාධා කරන්නේ නැද්ද? මේ සංඥා බාධා කරන්නේ නැද්ද? අපිට කොච්චර මේකෙන් ඈතර වෙන්න හදුණත් ඒ බාධාවල්මයි තියෙන්නේ. එතකොට බලන්න මේ වද කිව්වගේනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සංස්කාර. සංස්කාර කිව්වේ අපි චේතනා. පංචපාදානස්කන්ධයේ සංස්කාර කියන්නේ චේතනා. එතකොට ඇහෙන් රූපයක් දකිද්දි ඇහි රූපය විඥානය එකතු වෙලා. එතකොට එතන හටගන්නවා රූපය ගැන චේතනා. කණින් ශබ්දයක් අසද්දි කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. එතන හටගන්නවා ශබ්දය ගැන චේතනා. නාසයෙන් ගඳ සුවඳ දැනගනිද්දි නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. එතන හටගන්නවා ගඳ සුවඳ ගැන චේතනා. දිවෙන් රස දැනගනිද්දි දිවයි රසයයි විඥානයයි ගැන විඥානය එකතු වෙනවා. එතකොට එතන හටගන්නවා රසය ගැන චේතනා. කයින් පහස දැනගනිද්දි කයයි පහසයි විඥානය එකතු වෙනවා. එතන ඇති වෙනවා පහස ගැන චේතනා. මනසින් අරමුණු සිටෙද්දි මනසයි අරමුණේ විඥානයයි එකතු වෙනවා. එතන ඇති වෙනවා අරමුණු ගැන චේතනා. මේ චේතනා ඇති වෙනකොට ඒ ක්‍රියාකාරී බලවේගයක් චේතනාව කියන්නේ. එතකොට චේතනාව තමයි අපිව හසුරවන්න මුල් වෙච්ච ඊළඟ එක. චේතනාවෙන් මොකද කරන්නේ? ක්‍රියා කරනවා. යම් කිසි දෙයකට අපි යෙදෙනවා. එතකොට වචනෙන් ක්‍රියා කරනවා. ඊළඟට සිතින් ක්‍රියා කරනවා. ඊළඟට කයින් ක්‍රියා කරනවා. චේතනාවෙන් මේවා කරනවා. දැන් බලන්න හිතලා චේතනාව කොච්චර බලවත්ද කියලා. භාවනා කිරීමේදී මුල්ල ඉඳලා අපි හසුරවන්නේ චේතනාව නෙමෙයිද? චේතනාවනේ. දැන් භාවනාවදී කය නෙමෙයි අපි දිනු කරන්නේ. වචනත් නෙමෙයි දිනු කරන්නේ. දිනු කරන්නේ අභ්‍යන්තරව මානසිකව දේවල් නේ දිනු කරන්නේ. ඉතින් බලන්නකෝ ඒකනේ බලවත්. එතකොට මේ චේතනාවන් පහල කළා අපි කරන දේවල් ඒ වදකය වගේ තමයි පස්සෙන් එන්නේ. සමහර විට මේ ජීවිතයේදී අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ ජීවිතේ පව කරන්නේ නැහැ නේ. එතන අපි කියනවා මෙහෙම. අපි පව කරන්නේ